ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලියේ එළහඬ ආගමික වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බාති සදහවතුනි අද මම සූදානම් වෙන්නේ එක ගැඹුරු කරුණක් පිළිබඳව විග්‍රහ කරන්න. ධම්සප්පවත්තම් සූත්‍රයට අදාළ ධර්ම පාඨයක් මාත්‍රකා පාඨයේ වත්යෙන් ගත් පමණින් ඒ සූත්‍ර දේශනාව සියල්ලම දේශනාවික දේශනා කරાવી කියලා කල්පනා කරන්න එපා. එහෙත් මේ මා මාත්‍රකා පාඨයේ වශයෙන් ගත්තා වූ කොටසේ තියෙන කරුණු දෙක පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කිරීම සුදුසුයි කියලා මට සිතුනේ මේ සමාජයේ පිළිබඳව දරන ආකල්පයන් නිසා. තිලකර බුදුපියාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වීමෙන් අනතුරුව පංචවග්ගීය භික්ෂූන් අමතමින් ලෝතුරු සෝයක් සොයා යන්නේ ඇත්නම් ඒ ලෝතුරු සෝයේ සොයාම සඳහා අන්තද්වයකින් බැහැර විය යුතු බව ප්‍රකාශ කළා නිර්දේශ කළා. නමුත් මේ අන්තද්වයේ තියෙන ආදීනවේ නොදක අන්තද්වයේ එක ද්වේ හෝ එකක එකක හෝ දෙකේව නැත්තම් එකක් කරා අනිත් එකේ යන පිරිසට ඒ අතහරින්න පුළුවන් කමක් නැහැ. මේයි හොඳින්ම තේරුම් ගත යුතු කාරණාව. ඒ අන්තද්වයේ තිබෙනා වූ ආදීනවය තමයි බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරමින් පැහැදිලි කර දෙන්නේ රතු එළියක් දැල්වමින් මේ අන්තද්වයේ යාම තුල තිබෙනා වූ අනතුරුදායක බව. ඒ වටහා ගත්ත කෙනෙකුට තමයි ඒ දෙකට මැදින් නැත්තම් ඒ දෙක අතහැරමින් උන්වහන්සේ නිර්දේශ කළා වූ මධ්‍යම ප්‍රතිපදාවට එන්න පුළුවන් වෙන්නේ. ඇයි බුදුපියාණන් වහන්සේ මේ පිළිබඳව පළමුවෙන්ම පැහැදිලි කළේ? අන අපි මේ දෙක පිළිබඳව කතා කරන්න කල්පනා කරන්නේ ටිකක් ගැඹුරින්. ටිකක් ගැඹුරින් කියලා කිව්වේ පාසල් ගියාය වශයෙන් හෝ වෙනත් උසස් විෂයක් හදාරුපය වශයෙන් මේ පාලි වචන දෙකට ශරීරයට සැපදීම ශරීරයට දුක්දීම කියලා වචන දෙකක් සමහර විට දැනගෙන ඉන්නවා වෙන්න පුළුවනි. ඇතැම්ම ඊටත් එහා යමක් දැනගෙන ඉන්නවා වෙන්න පුළුවනි. නමුත් මේ වචනය දැන ගැනීම නොවේ අවශ්‍යය. සිදුහත් කුමරා කසීසල් වලින් යුක්ත එල්හාලේ බතින් යුක්ත සම්මිසුරම් සුග මාලිගා වලින් යුක්ත සොයක් ගත බතින් යුක්ත සම්මිසුරම් සුග මාලිගා වලින් යුක්ත සොයක් ගත කලේ රජසිරි විඳින්. ඒ මාවත පිළිබඳව එතුමන්ට සිදුහත් කුමරාට තවත් මෙලොව සිටි කිසිදු කුමරෙකුට වඩා හොඳ අත්දැකීම් තියෙන්න අවශ්‍යයි. ඒ උන්වහන්සේගේ පරිශ්‍රමය. අනතුරුව ඒ අන්තය අතහැර යන උන්වහන්සේ එවත් සිදුහත් තාපසතුමා ආලාර කාලාම උද්දකරම පුත්තව බග්ගව ඇතුළු කොට ඇති පස්වස්සකට අවසන් සමග වරින් වර විටින් විට යම් යම් දේවල් උපදවා ගනිමින් සය අවුරුදු කාලයක් ගත කරයි කියලා තිබෙනවා. ඒ උන්වහන්සේ අනිත් අන්තයේ පිළිබඳව ලැබුව අත්දැකීම. දැන් මෙතන උන්වහන්සේ මේ ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි සමාජයට දේශනා කළේ. තවත් කිසියෙක් මේ අන්තයේ කෙලවරට ගොස් එයින් මිදෙන්න අත්හදා බැලීම සඳහා මේ අන්තවල යා යුතු නැහැ. මොකද උන්වහන්සේ ඒ කොටස දේශනා කළා පැහැදිලි කරගෙන අපට තිබෙන්නේ ඒ එහෙම ආධාරන්ත ඇයි හේතුව කියලා තේරුම් අරගෙන අපට සැනසීමක් අවශ්‍ය නම් අපි මේ දෙකෙන් අත මිදෙන මාර්ගය හොයාගන්න එක. කෙසේද උන්වහන්සේගේ මේ පැහැදිලි කිරීම? පැවිද්දා විසින් සේවනය නොකළ යුතුයි කියන එක තමයි පබ්බජිතේන නසේවිතබ්බා කියන්නේ. නමුත් එයින් කියන්නේ නැහැ පැවිද්දන්ට පමණක් ආවේනිකයි කියන එක. එදා හිටි පැවිද්දන් කාමසුකල්ලිකානියෝගේ හිටියේ නැහැ. ඔය බ්‍රාහ්මණ පාසන්ද ආජීවක කරේ කතා කරන අය ඔවුන් සියල්ල නිවස් අතහැර ගොස් ලැබෙන ආහාරකින් යැපෙමින් කර්කශ ජීවිත ගත කරමින් බොහෝ දෙනා අර්ථකෙන වතානියෝගින්. ඔවුන්ට කාමසුකල්ලිකානියෝගය අතරින්ට කියන්න අවශ්‍ය නැහැ. නමුත් කාමසුකල්ලිකාගේ නියෝගිනුත් හිටියා. මාමිය නිර්වචනය කරන්නේ මෙහෙමයි. බුදුන් වහන්සේ ලෝකහල වෙන්න පෙර ඉන්දියානු සමාජයේ හිටියේ අන්ත දෙකයි. නිවෙස්සල අඹදරුවන් පෝෂණය කරමින් කාමසුඛයේ විඳපු අය සියල්ල කාමසුකල්ලිකානියෝගින්. ඒ කාමසුවේට එහාසෝයක් හොයමින් අධ්‍යාත්මික ගවේෂණයට ගිය සියලු දෙනා අත්කල මතානියෝගින්. මේක තේරුම් ගන්න. එතකොට මේ යෝග දෙකෙන්ම ගන්න තියෙන දේවල් මැදුම් පිළිවෙතට අවශ්‍ය නැහැ කියන එක තමයි එකෙන් තේරුම් ගන්නෙ. මොකද අත්කලමතාන යෝගයේ තියෙන බොහෝ දේවල් ඊට පස්සේ අපට අවශ්‍ය දේවල් වශයෙන් තමයි අද සමාජයේ හිතන ලබන්නේ, ඇතැම්මයි කියාදෙන ලබන්නේ. මෙසේ මේ අන්ත දෙකක් විග්‍රහ කළ ආකාරය පිළිබඳව දෙකේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීම තමයි අද මේ දේශනාවේ ආරම්භන වන්නේ. කතමේදී මොනවද මේ අන්ත දෙක? පළමුව උන්වහන්සේ පැහැදිලි කරනවා යෝචායන් කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ. මේ යම්මා කාමයන් කෙරෙහි කම් සුවය හොයන කිසියම් ආකාරයක කාමයන් කෙරෙහි ඇල්ම ඇති කාමයන් කෙරෙහි බැඳුන යෙදීම නැත්තන් යෝගය කාමසු කල්ලිකාන යෝගය කිය. තවත් මෙතන අනුයෝග කියන වචන තේරුම ගන්න ඕන. පස්කම් සුව කියන එකට අපි කියනවා පස්දර පිනවීම කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. දොරවල් පහින් ගන්නා වූ අරමුණු වල සුඛයේ පිටපස ලුහු බැඳීම. කාමසු කල්ලිපාන රෝගේ. ඇත්තටම එයට ආසක්ත වූ කෙනා, එය සැප වශයෙන් ගත්ත කෙනා එයින් තමයි ලොව තියෙන සියල්ල ලැබෙන්නේ කියලා හිතාගෙන මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කරනවා. අන්න මේ කාමසුකල්ලිකාන යෝගය පිළිබඳව දැන් මම මේ කරන්නේ යථා ස්වභාවය තේරුම් ගන්නට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීමක්. අශෘතවත් පුතග්ජන කියන කෙනාට කොතරම් මේ කරුණු බාහිරින් කතා කළත් මේ සුඛයට ඇති වුණා වූ ඇල්මක් තුරුණියත් එක්කලා ඇති වෙන්නේ ළමා කාලේ පටන්. එතකොට එය සොයා යාම, එය විඳීම හැර ඉතිහාස සතුටක් පිළිබඳව ඔහුට ගවේෂණය කරගන්න හැකියාව නැහැ. ඒට බැඳී පවතින නිසා, ඒ සත්‍ය වශයෙන් පෙනෙන නිසා. නමුත් ඒකට අපට ඒ සත්‍යයක්ද නැත්නම් ඒ තමන් විසින් නිර්මාණය කරගත්ත දෙයක්ද කියන එක පිළිබඳව සොයාගන්න උදව් උපකාර ත්‍රිපිටකය තුළ පවතිනවා. ඔය අංගුත්තර නිකායේ පවතිනවා පංච රාජ කියලා සූත්‍රයක්. එදා හිටි රජවරු පස් දෙනෙක් එක තැනකට එකතු වෙලා සතට භුක්ති විඳිනවා. ඒ සතර භුක්ති විඳින ගමන් ඒ සතුට ගැන ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. පංච රාජ කියන්නේ ඒකයි. ඔවුන්ගේ අදහස මෙහෙමයි. මේ ලෝකේ ලබන්න තියෙන සැප අතර ඇසට හම්බ වෙන දේ තමයි උත්තරම දේ. එක්කෙනෙක් කියනවා. කනට හම්බ වෙන දේවත් ශබ්දේ තමයි උත්තරම දේ. ඉහළම දේ. ගන්ධේ තමයි උත්තරම දේ. රසේ තමයි උත්තරම දේ. ස්පර්ශේ නැත්නම් ස්පර්ශකාමී කියලා කියනවා. ඒක එහෙම ස්පර්ශකාමී කියපුවමනින් මේ බාහිර දෙයක යමක් ගැටීම කියලා හිතන්න එපා. එක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතර සමහර විට ඇල්මෙන් නැත්නම් ආධුවකින් පටන් අරගෙන ඉතහා යන කෙලවර දක්වා යන කායික සම්බන්ධතා දක්වා යන මේ කොටස තමයි ස්පර්ශකාමී කියලා කියන්නේ. දැන් මේ රජවරු පස් දෙනා තමන්ගේ අදහස ඉදිරිපත් කරමින් පස් දෙනා මේ මත පහේ ඉන්නවා. රූපේ ලොකුයි, ශබ්දේ ලොකුයි, ගන්ධේ ලොකුයි, රස ලොකුයි, පහස ලොකුයි. අන්න ඒක තමයි එතන ඇත්තක්. එකඟතාවයකට එන්න බෑ පස් දෙනාට පස්සෙදියක් පේනවා. මේ විසඳා ගන්න බැරි වුණ තැන. ඔය පිළිබඳ විසඳුම් දෙන්න දන්න කෙනෙක් ඉන්නවා කියලා තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අමුවෙන්ට මේ අය යන්නේ. ඉන්න ඕන අතර ඇති වූ තර්කය අදහස් වමාරු ඉදිරිපත් කරලා මෙන්න මෙහෙමයි අපි කියන්නේ කියලා මේ එක එක දේවල් වල ලොකුකම නැත්තම් වටිනාකම විශාලත්වය විග්‍රහ කරලා ඔබ වහන්සේ මොකද මේ ගැන කියන්නේ කියලා අහුවාම උන්වහන්සේ මේ එකකට වඩා එකක් ලොකුයි කියන උත්තරයක් දුන්නේ නැහැ. රූපය ඉහළමයි කියලා කිනාට රූපය ඉහළයි. ශබ්දය ඉහළම කියලා කිනාට ශබ්දය ඉහළයි. ආදී වශයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ යමෙක් යමක් ලොකු කොට ගත්තනම් ප්‍රථම ස්ථානයේ තිබුවානම් එවිට උට ඒ ලොකුයි කියන එකයි. ඔබට මේ ගැඹුරින් හිතන්න පුළුවන්. මේන් කියන්නේ ඒවායේ සත්‍ය වශයෙන් ලොකුකමක් තියනවා කියන එක නෙමෙයි. අප යමකට දැඩිසේ ඇලුම් කළාද ඒ ඇලුම් කරන දෙයට දේ ඔහුට ලොකු වෙනවා කියන එක. මේක තේරුම් ගත යුතු වැදගත් කාරණයක්. සුරතලෙකුගේ ජීවිතය බැලුවොත් ඔහු පුංචි බෝනික්කෙකුට අහක දාපු කවුල කෑලි වලට ප්‍රිය කරයි. නැවත ඔහු සදාකාලික වේට ප්‍රිය කරන්නේ. ඔහු ඒ අතාරිනවා. ඊට වඩා හොඳ දෙයක් හොයා ගන්නවා. ඊට වඩා වැඩියෙන් සතුට ලබන්න පුළුවන් ඉතිහාට ගිය දෙයක් හොයනවා. මෙසේ මේ රූපේ ශබ්දේ ගන්ධ රසයේ ඔස්සේ ගොස් මේ සමාජයේ ය බහුතරයක් ඔවුන්ට දකින්නට තිබෙන චිත්‍රපටි නාට්‍ය සහ පොත්පත් නවකතා ආදී සියල්ල තුලින් උලුප්පා පෙන්වනු ලබනවා ආදරය කියන වචනය යටතේ. ඒ ආදරයම නොවේ, ආදරය කියන්නේ වඩා ගැඹුරු දෙයක්. මේ දෙපාර්ශවයක් අතර තියෙන සම්බන්ධතාවය තමයි ලොකුම දේ කියලා. එයට ඇලුම් නොකල නැත්තම් එය අත්හදා නොබැලූ රජකුමරෙක් පිළිබඳව ජාතක පොතේ තියෙන කතාව තමයි. පළවෙනි වතාවට ඔහුට ඒ අත්දැකීම ලැබුණාන් පස්සේ ඔහු ඒතර කොතරම් ආසක්ත වුණාද කියනවනම් මම විතරයි මේ ලෝකේ මේ සැප විඳින්න ඕනේ කියලා සියලු පිරිමි මරන්න කඩුවක් අරගෙන එළියට පැන්නයි කියලා කියනවා. එකෙන් පෙන්වන්නේ යමෙකුට මේත ඇලුනොත් රැවටුනොත් ඔහුට ඒ සත්‍ය වශයෙන්ම පේනව ඇරුණාම ඉන් මුදවා ගන්න ලේසි නෑ කියන එක. එතකොට බුදු පියාණන් වහන්සේ මේ වදාළ කරුණේ තවත් පැත්තක් මා මේ පෙන්වුවේ පංචරාජ සූත්‍රය ආශ්‍රයෙන්. එහි වඩාත් ලොකු දෙයක් නෑ. ලොකු කරගත්ත දේ ලොකුයි. ලොකු කරගත්ත දේ ලොකුයි. ඒ නිසා තමයි මේ සමාජයේ ඉන්න ඇතමෙක් ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ යන්නේ. ඇතමෙක් දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ යන්නේ. ඇතමෙක් තව ඊට එහා ගොස් යම් යම් දේවල් පිළිබඳව ආසක්ත වෙලා දඟලන්නේ. මද්‍යපානය හෝ අභිස්රුලියන් ඇසුර හෝ මේ එක පැති එක එක්කෙනාට තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ අවසර නැති නීතිය නීත්‍ය අනුකූල නැති තවත් සේවනයක් හෝ සමලිංගිකාදී ඒවට ආසක්ත වීම. එබඳු දේවල් වලට ආසක්ත වුනහම අනිත් කවුරු කොහොම කිව්වත් ඔහුට ඒ තමයි ලොකු අනිත් දේවල් ලොකු නැහැ. මෙන්න මේ උගුලට මේ මායාව විසින් නැතු උගුලක් නේ. මේ උගුලට අසු වීම තමයි සද්ධර්මයේ තේරුම් නොගත්ත ගෘහස්ත ජීවිත ගත කරන නැත්තම් මේ පස්තර පිනවන ලෝකයාට සිදුවන දේ. දැන් ඉතින් මේ පිළිබඳව ඔබට මොනවද සැබඳලා තියෙන සුව? සිද්ධාත් කුමරාගේ සම්මිසුරන් මසව මාලිගාවල රසමසෝලෙන් පිරි රංගන වයන ගායන නලංගන් සමග ගත කළ ජීවිතයට එහාගේ දිවියක් ඔබට තිබෙනවද? නැහැ. එතුමන් මේ ප්‍රතික්ෂේප කළේ එතුමන් හෙව් සොයය නොවන බව තේරුම් අරගෙන. එහෙනම් අපේ මේ ආසක්ත බව පිළිබඳ අපි තේරුම් ගන්න ඕන. අතහරින්ත නම් අතහරින්ත දෙයක් තියෙනවා නම් අතහරින්න බෑ. ඔහුට යමක් නරඹන්න තියෙනවා නම් ඒන් වෙන්නෙන්නට බෑ. ඔබම හිතන්නකෝ, ඔබ වසර 10ක් 15ක් හෝ කිසියම් ආකාරයක ඔය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ යම් දේවල් බලලා තිබෙනවා නම් එදා ඔබට තිබුණා වූ සතුට අද හිතිබෙනවද? ඔබට දැන් එපා වෙලා නැද්ද? කලකදී රහලු කලකදී වහ වෙනවාලු එක කියවනක්. එක කියවනක් කනකොට කනකොට අතිරහත් පොළොස් රහ වෙනවාලු. මේ කියන්නේ ඒක තමයි. මුලින් යම් දෙයක එහෙම අගයක් වටිනාකමක් තිබුණාට කාලය යෑමෙහි අගේ අඩුවේ යනවා. ඒ කියන්නේ ඔහුව තෘප්තිමත් කරන්ට ඔහු සනසන්තයේ දෙයට බැරුව යනවා. ඒක තමයි මේ අනුයෝගී ස්වභාවය. එමනම් අපි තවත් දෙතෙන්ට අපේ සූත්‍ර දේශනාවල ඉදිරිපත් කළපු කරුණක් පැහැදිලි එකතු කරගනිමු. අපි දැනුම වැඩි දියුණු කරගන්න. මේ පස් දොරේ ආස්වාදයේ පිළිබඳ වේදල සූත්‍රය පෙන්වන්නේ මෙහෙමනේ. මිනිස්සුන්ට දොරල් පහක් තිබෙනවලු. ඒ දොරල් පහ පිළිබඳ හොඳම විග්‍රහය තමයි මෙතන තියෙන්නේ. එකිනෙකට වෙනස් අරමුණු රසය ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසය ඇසුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු කියන්නේ ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රස කියන එක තමයි. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් අන්න ඔබට ඔබේ ඇස පැදෙන තැනක් තියෙනවා. ඉන්ද්‍ර පහ තමයි, ඉන්ද්‍රයන් පහ තමයි ඇස, කන, නාසය, දිව, කය කියලා කියන්නේ. මේ සූත්‍රයෙන් වෙන්නන්නේ මේ ඇස හෝ කන හෝ නාසය හෝ දිය හෝ කය මේ ඇසුර ආශ්‍රය නැත්තම් මේ අරමුණු රසය ගන්නේ නැහැ කියලා. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් එක්ක. මේ ඉන්ද්‍රයන් පහට සිත පිහිටයි. සිත උන්ගේ අරමුණු රසය අනුභව කරයි. අන්න තවත් වෙනකට ආවා අපි. සිතමයි පස් ආකාරයකට විකාශනය වෙලා ඇතුළත තියෙන සිත නැත්තම් මනෝ කියන ස්වභාවය දොරවල් පහක් වශයෙන් විවෘත වෙන්නේ එළියට. එවිට ඒ ආකාර පහක්. ඒ ආකාර පහ අපට සත්‍ය වශයෙන් පේනවා. මොකද ඇසට රූපය, ඇසට ශබ්දය නෙමෙයි. නාසයට ගන්ධය, නාසයට රූපය නෙවෙයි. නමුත් මේ தත්ත්වය පැහැදිලි කරන්න මා ඉදිරිපත් කරපු උදාහරණයක් තිබෙනවා. ඔබේ නිවසේ අලංකාරය සඳහා ඔබ එල්ලා තිබෙනවා නම් විදුලි ලාම්පුවක් සඳහා ලෑම්සෙට් කියලා කතා කරන සරසණය දැන් ඒව නැහැ. මාදුටු කාලවල ඒවා තිබුණා. දැනුත් තියෙන්න පුළුවන්. සුදු පාට එළියකින් එළියක් විහිදෙන මේ ලාම්පුවට බල්බයට මේ සරසණයක් එල්ලන්න සිදුරු පහක් තියෙන. ඒ සිදුරු පහෙන් තමයි පිටට ආලෝකය එන්නේ. එවිට ඔබට පෙනේවි පස්පොළෙන්ම එක හා සමාන සුදු එළියක් විහිදෙනවා. දැන් ඔබ මේ සරසණය ගලවා ඒත පාට පහක විදුරු කඩදාසි ග්ලාස් වේපර්ස් කියලා කියනවා විනිවිද ආලෝකයේ යන වර්ණ පහකින් උත් කඩදාසි පහක් අලවන්න. අලවලා නැවත එල්ලලා බලන්න. දැන් ඇතුළත බල්බයෙන් විහිදෙන ආලෝකයේ සුදු වුණාට ඔබට මේ පහෙන් විහිදලා යන ආලෝකයේ පස් ආකාර වෙලා පෙනේවි. ඔය තමයි සිත පහකට බෙදෙන බවට හොඳම උදාහරණය. දැන් එතකොට එයින් අපි ඉගෙන ගන්න ඊළඟ කාරණය තමයි මේ පස්දොර නෙවෙයි පිනවන්නේ, පස්දොරක උදව්වෙන් සිතයි පිනවන්නේ කියන එක. දැන් එතන කාම සුඛය කියන්නේ මොකද්ද? තව වචනයක් ගන්න ඕන අපි. කාම සුඛය කියන්නේ කැමති ආකාරයට විඳින සුඛය. ලෝකේ තියෙන සුඛයක් නෙවෙයි ඒක. දැන් ඔය අංගුත්තර නිකායේ තවත් සූත්‍රයක තියෙනවා පුරුෂයාට කාමය කියන්නේ සංකල්ප රාගයයි, මේ විචිත්‍ර වූ ලෝකයේ ඇති කාමයක් නෑ කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. තවත් විග්‍රහ වෙන තැන. දෙවියන් දෙවියොත් ඕක සම්බන්ධයෙන් කතා කරනවා. දෙවියොත් කියනවා මිනිස්සුන්ගේ හිත උස්සන්නේ මේ බාහිර ලෝකේ තියෙන දේවල් කියලා දෙවියෝ බුදුහාමුදුරන්ට වදාරනවා. බුදුහාමුදුරෝ පැහැදෙනවා ලෝකයේ ඇති කාමයක් සිත උස්සන්නේ නෑ, කාමය මිනිස්සුන්ගේ හිතේ තියෙන දෙයක්. අන්නේ විදිහට මේ තමන් විසින් වැඩි දියුණු කරගත්තා වූ ඇල්මට තමයි, මුලාවට තමයි සංකල්ප රාගය කියන්නේ. එය ඔබ හිතන්න මෙහෙම. මේ ජීවිතය තුළ ඔබ ලදරුවේ පසුකොට යම්තාක් දුර පැමිණි කෙනෙක් නම් වර්ග 50ක් 60ක් වෙනවා නම් වැඩිපුර හොඳයි. ඔබ මේ දේවල් සෙව්වා නේද? නැවත නැවතත් සෙව්වා නේද? මත්පැන් බොන කෙනා අද පානයකට වෙරිවි, එහි විරහින්දන විට හෙට දවසට නැවත නැවතත් සෙව්වා නේද? අනිකුත් ඉඳුරන්ගේ ආස්වාදයන් හොයපු කෙනා එක වතාවක් විඳ නතර වී හෙට නැත්තම් ඊළඟ දවසක නැවත නැවතත් සෙව්වා නේද? ඉඳුරන්ගෙන් මේ සැපත ලබන්න බැරි වී යනතුරු දුර්වල වී යනතුරු ඉඳුරන් පහම. ඔබ නැවත නැවතත් මේ සැපත පසුපස ගියා නේද? අනුයෝගය කියන්නේ ඒකයි. දැන් ඔබට ඇස පේන්නේ නැත්නම් කන ඇහෙන්නේ නැත්නම් එක විඳින්න බෑ. කය දුර්වල නම් ඒ අවදි වීමෙන් දැනසයි එක විඳින්න බෑ. විඳින්න බැරි වුණාට ඔබට අර නැවත විඳින්න ඇත්තම් කියන මුලාව සිතේ තිබෙනවා නේද? අන ජීවිත කාලයම ඔබ මේ පස පහ හොයමින් පහ ඔස්සේ ගියා. ඔබට ලබා ගන්න බැරි වුණා. දැන් ලබන්න ඇත්නම් කියන කල්පනාව තියෙනවා. ඊළඟ ජීවිතයකට ලබන්න තියෙන්නේ එකයි. අනේක එතන ඇත්සුද්ධිය. නැවත නැවත හොයාන වින්දා නමුත් ඇති උනේ නැහැ. එහෙනම් තව ජීවිතයක් විඳින්න ඕන. දැන් ඔබ ආපහු බලන්න. පුළුවන් නම් ඔබට ඒ වගේ අතීත ජීවිත 100ක් 1000ක් තිබුණයි කියලා පේන්නේ නැති වුණත් ඒ හැම ජීවිතයකමත් ඔය කියන ඉදරන් පිනවීම නැමැති සුවේ තමයි ඔබ ගැලී සිටියේ. අවසාන වනිතේ විඳගත නොහැකිව අතෘප්තිමත්ව නමුත් මුලා උදුරු නොකරගෙන ඔබ තවත් ජීවිතයකට ගෙනියනවා ඒ ඕනකම. මෙන්න මෙහෙම මේ නැවත නැවතත් එය විඳීම තුළින් සැපතක් ලබන්නට පුළුවන් කියන විශ්වාසය තුළ ඒ පිටපස ලුහු බැඳීමට තමයි කාම සුකල්ලි කානු යෝගය කියලා කියන්නේ. මෙතෙක් ලැබුණේ නැහැ. ලැබුණේ කෙත් ඉවර වෙලා යනවා නැවත ලබන්න ඇත්නම් කියලා හිතෙනවා. එදාටත් එහෙමයි කවදක්වත් ඒක ලැබෙන්නේ නැහැ. ඇයි? බුදු පියාණන් වහන්සේ වදාරනවා ඔකට. නප්ති තිත්ති කියලා වචනයක්. කවදාක්වත් මේ අරමුණු රසය විඳලා ඇති වෙන්නේ නැහැ, ඉවර කරන්න බෑ. ඔකට අපි සරල උදාහරණයක් ගනිමු. මත්පැන් බොන්නා. පුංචි තැනකින් පටන් ගන්නවා. ඔහු එන්න එන්න ඒක වැඩි කර ගන්නවා. ඔහුට අද මොකක් හරි කරදරයක් වෙලා ආයෙනම් ඒ දේ කරන්නේ නැහැ කියලාත් කියනවා. හෙට හවසට අර කෑදරකම ගිජුකම එන විට ඔහුට පාලනය කරගන්න බැරි වෙනවා නේද? මෙන්න මේ ආස්වාදයේ ආදීනවේ තමයි ඒක විඳලා නැවත විඳින්නට ඇත්නම් කියන සංකල්පයක් ඇති වුණාම මේ සිත ඇතුළත පද පෙළපදියම් වෙන එක. ඒක ආපහු වෙන්නේ ගිජුකමක් විදිහට. එතකොට මම නැමැති මම මෙහෙ මම කරදරයකටපත් වෙලා අද මේ දේ තීරණයක් ගත්තට මං කරන්නේ නැහැ කියලා හිත ඒ මොහොතේ ගිජුකම එන වෙට ඔබ තීරණය ගත්ත කෙනා නොවේ එතන සිටින්නේ ගිජුකම. ගිජුකම පාලනය කරන්න ඔබට බෑ. අවබෝධයක් නැති නිසා. මේ නිසා ඒ යෝගී යන්නා වූ අය මත්තර නැමැති සුඛේ යෝගී යන්නා වූ අය ශාරීරිය දුර්වල කරන අකාලේ මරණයටපත් වෙනවා. කාමේනුත් ආසක්ත ආසක්ත වූ අය සීමිත කාමයන් නිත්‍යානුකූල කාමයන් භුක්ති විඳින්න නැතු ඉතිහාය යන්න ගොස් ඒ නිසා ඇතිවෙනා වූ විවිධ රෝගී තත්ත්වයන් මගින් අකාලේ මරණයටපත් වෙනවා. තව එහාට යන්න ගියාම ඒ විකෘතිය බවටපත් වෙනවා. විකෘතිය විකෘතියෙන් ගිහිනුත් කවදාවත් එක හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? තව ටිකක් තේරුම් ගන්න වෙනවා. අනුයෝගෝ දුක්ඛෝ. ඒක වචන ටික ගන්න. හීනෝ. ඒ ආසාදයේ ආර්ය පුද්ගලයන් වශයෙන් හඳුනු ලබන්නේ ලාමක දෙයක් විදිහට. ගම්මෝ. ග්‍රාම්‍ය නැත්තන් නොදියුණු ස්වභාවයේ දෙයක් විදිහට. පොතක් ජනකෝ. ඒක පුදුදුන්ටයි පුදුන්නයිට පොතක් ජනයින්ටයි දෙයක් ආර්යයන්ටයි දෙයක් නෙවෙයි. අනරියෝ. උසස් නැහැ. අනත්ත් සංහිතෝ. ඇතුළට ශේෂයක් ඉතුරු වෙනවා නැවත විඳින්න නැත්නම් කියලා. ඒකට කියනවා තණ්හාංශය කියලා. සිත ඇතුළට යමක් ශේෂ වුණොත් ඉන්නේ නැවත එනවා. ඒ නැවත එන්න නම් මේ සසර ඉස්සරහට ඔබට යන්න වෙනවා. ඒ නිසා ඒ විඳීම සඳහා ඔබට ඉපදීම පෙඩවීම මහලුවීම මරණ ආදී කොට ඇති කාරණා ටික සමග ඔබට ඒ යුගයේ පවතිනා වූ බර දරන්නට වෙනවා. කවදාකවත් ඉවර වෙන්නෙත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ, ගමන නිමාවකුත් නැහැ. අන්න ආදීනව. ඊළඟට උන්වහන්සේ මේ සුවය ලෞකික සුවය කියලා පෙන්නලා ලෝකෝත්තර සුවය කියලා ඊට උසස් තැනක් පෙන්නනවා. ඒක ලොකු සැපතක්, මේක එතකොට පුංචි සැපතක්. මේක නැතුව නෙවෙයි, මතක තියාගන්න. කාමසුඛය කියන එක නැතුව නෙවෙයි. නමුත් එය ලබලා විඳලා ඉවර කරන්න බෑ කවදාවත් ඇති වෙන්නේ. ඒ නිසා තමයි ඊට සිහිනයක් යනුවෙන් වදාරන්නේ, මස්කටුවක් යනුවෙන් වදාරන්නේ, පිපාසයට ලුණු දිය පානය කිරීමක් යනුවෙන් වදාරන්නේ. ඒවා ඒ කියන කරුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ හැම උපමාවක්ම මට විග්‍රහ කර හැකි, නමුත් ඒතරම් කාලයක් අපිට ගන්න බෑ. දැන් විතර මේ ආසක්ත වීම පසුපස ගොස් ඔබට ලැබෙනා වූ සුවේ තරම ඔබ දන්නවද කොපමණද කියලා? ඒකත් තේරුම් ගන්න වෙනවා. ඒක කීප වතාවක් අප මේ ධර්ම දේශනාවලදී පෙන්වලා තිබෙන කරුණක්. අක්කන නම් වූ සූත්‍රය සඳහන් කරනවා. නැත්නම් තවත් සූත්‍රවල සඳහන් කරනවා. මේ මිනිසා තමන්ගේ ඉන්ද්‍රයන් මෙහෙවා ලබන සුවේ අංච කාම සුඛං ලෝකේ. ඒයින් පින් රැස් කරන විදින්නා වූ ඉදිරිසුවේ උපපාතික සුවේ යංචි දන් දිව්‍යං සුඛං. මේ දෙකටම කාම සුඛය කියලා කියන්නේ. ඔවුන්ට ඒක යම්තාක් විශාලද? තණ්හක්කේ සුකස්සේතේ. බුදුන් වහන්සේ නිර්දේශ කරවදාලා වූ ඒ ඉක්මවා ගොස් ලබන්ට තිබෙනා වූ සුවය තියෙනවා. තණ්හාව නැවත මුලාව දුරු කිරීමෙන් ලබන සුවය. එයා සංසන්දනය කළාම කාම සුඛය කියන එක 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ, විශාල නෑ කියලා පෙන්නනවා. දැන් ඔබට 100ට 100ක් තරම් විශාල සුවය බුදුන් වහන්සේගේ තක්සේරුවේ බුදුන් වහන්සේ පෙන්වන සුවය හැමෙකත් කළ 16න් එකකටත් වඩා කුඩා කරනවා. අන්නේ කුඩා වූ දෙයක් ලොකු කර ගැනීම තමයි මේ ලෝකෙට තියෙන විහිරුව. බලන්න හැම දෙයක්ම උන්ට ලොකුවට පේන්නේ නැත්ත කියලා. ඉතා පුංචි දේවල් පවා ලොකු දෙයක් වෙනවා. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා මගේ ළමා කාලේ. පොතක් කියවපහම අඳුරු දෙයක්. ගලිවර සාමාන්‍ය මිනිස්සෙක්. ඔහු දූපතකට නැව මුදුබත්ති කොට බෑවහම ඔහු වටා සිටින්නේ අඟුටු මිත්තන්. විශාල ප්‍රමාණයක් ඇවිදින් ශරීරයට ගොඩ වෙන්න ඉනිමං තබා, ඉනිමග්ග වලින් ගොඩ වෙන්නේ සහ කෑකෝ ගහන්න හේකිනා ඩෙංගුල් කියලා කම්බි වලින් බැඳලා ඔහු යෝධයෙක් වෙලා. ඉතින් යෝධයා හමුවේ ගත් කල අර අය ලිලිපුට්ටන්. ඊළඟ සවාරියට ගිහින් බලපුවම මේ යෝධයා ලිලිපුට්ටෙක් වෙනවා. ඊට වඩා ලොකු සත්තු ඉන්නවා. ඔබ කියවලා තියෙනවා නම් මෙන්න මේමයි කාමයේ පිළිවඳවත්. ඔබට යමක් ලොකු නම් අනිත්‍ය වපුංචි. ඔබට මේ දෙයට වඩා එහා දෙයක් හම්බ වෙනකොට මේ වපුංචි ලොකුයි. මේ පුංචි ලොකුකම සාපේක්ෂව ඇරුණාම කොතනකවත් නතර වෙන්නේ නැහැ. එනිසා අන්තිමට බුදුදහමේ වෙන්නවනේ උපේක්ෂා කියලා එකක්. ඔය ලොකු සහ පුංචි දෙකම නැති බවනේ පැහැදිලි කරන්නේ. එකෙන් අල්ලා ගන්න. දැන් මේ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කර වදාරන මේ කරුණේ පවතින්නේ එතකොට මේ යෝගය අසුත පුතක් ජනින් විසින් පාවිච්චි කරන ලබනවා සැප පිණිස. ඔය සැප පිණිස යොදන යෝගයේ තව පොඩි කරුණකුත් තියෙනවා ඊට පස්සේ. ඕක තුලම ඊට පස්සේ උන් විමුක්තිය සඳහා තවදුරටත් මාර්ගයන් හොයාගනු ලබනවා. ඒ තමයි පවෙන් ඉවත් වී පින් කිරීම. පවෙන් ඉවත් වී සිල්වත් වීම. සිල්වත් ක්‍රමෙත් තව 5 8 ආදී වශයෙන් ඉහළට. නමුත් මේ අසෘතවත් පුතග්ජන භාවය තුල පවෙන් ඉවත් වී සිල්වත් වීම හෝ ඒ කාරණා තුලත් ආයෙත් අර මුලාවම තියෙනව ඇරුණාම ඉවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ඊළඟට තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා මේ අරමුණු රසයේ විඳින්ත යන්නා තුල සිදුවන දේ තමයි බුදුදහමේ විග්‍රහයට අනුව පංචස්කන්ධය ආත්ම කොටගෙන පංච උපාදානස්කන්ධයක් හදා ගැනීම. ඔහු එය දන්නේ නැහැ. දැන් මේ කාම ලෝකය අපාය හතර මිනිස් ලෝක සහ සදිවි ලෝකේ කියන මේ කාරණාවලට බැඳෙන්නේ මේ ඉඳුරන් පහේ අරමුණු රසයේ විඳින්ත තියනවා සැප තියනවා කියන සංකල්ප නිසා. මේ අරමුණු රසයේ විඳින්ත යාම තුල තමයි ඔවුන් මේ සසර මේ කාම ලෝකයන්ට බැඳ තබන සංයෝජන පහට අහු වෙන්නේ. එනිසා මේ අත්තකලමතාණු යෝගයට සම්බන්ධ සංයෝජන පහ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පැටික කියලා කියන්නේ. එතකොට අරමුණේ රසයට මුලා වුණහම රූපේතන කියනවා. රූපේ විඳිනකොට ශබ්දේ විඳිනකොට ශබ්දේ කියනවා. ගන්ධේ විඳිනකොට ගන්ධේ කියනවා. ඒ රසය විඳිනවා, ඒ රසය හඳුනනවා, ඒ රසයට බැඳිනවා, ඒ රසය විශේෂයෙන් දැනගන්නවා. ඒ මම කියේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පාළි වචන පහ කියන්නේ නැතුව අරමුණු රසයක් විඳිනකොට සිදුවෙන හැටි. දැන් මේ රසයේ සැප විඳීමේදී එතකොට මේ ස්කන්ධ පංචකය ආත්මකට ගැනීමෙන් පංච උපාදාන ස්කන්ධය හැදෙනවා. කුමක් දුක්ඛෝද එතකොට හීනෝ ගම්මෝ පුතු ජනකෝ අනුවිවනසංහිතෝ කාමසුකල්ලිකානුයෝගෝ දුක්ඛෝ පංච උපාදාන ස්කන්ධා දුක්ඛා. මේ කාමසුකේ පවතින පංච උපාදානය තුළ දැන් ඉතින් ඔබට ඉතිහාසයක් ක්වාන්තයන්ට ඕනනම් ඔබ මේක තේරුම් අරගෙන මේ දේ ඇඳ ඉරමෙන් විදුලියක් මෙන් ශනේන් ඇති වී නැති වෙන දේ එකයි සිතේ ස්වභාවය. කොතරම් උසස් දෙයක් වුණත් නැවත නැවත කල්පාන්තයක් හෙව්වත් නැති වෙනවා. හිරීමේ ඕනකම ඉතුරු වෙනවා, කවදාවත් ඇති වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ කියන එක ඔබට තේරුණාම නේද ඔබේ පිටපස ලුහුබැඳීම නතර කරන්නේ. එනිසා මා එතන කියන්න උත්සාහ කළ කාරණේ තමයි කාම ලෝකේට අරමුණු රසයෙන් විඳින්න යාම තුළ තමයි මේ පළවෙනි සංයෝජන පහට බැඳෙන්නේ. ඊළඟට යනවා ඊළඟ යෝගයට. මේ ඉන්ද්‍රිය අරමුණු රසයට වඩා ලොකු සැපතක් තියෙනවායි කියලා උපකල්පනය කළ ඇතමුන් ඉන්ද්‍රියන්ගෙන් ලබන සුඛයේ මගහැර වනාන්තරගත වුණා. හැබැයි එහෙම සුඛයක් තියෙනවා කියන මුලාව ඒ හැමෝටම තිබුණා. ළමා කාලේ වනාන්තරගත වුණාය නෑනේ කවුරුත්. වනාන්තරගත වී ඔවුන් කළ දේ තමයි ධර්මයක් භාවිතා නොකළ ඔවුන් දන්නා ක්‍රමෝපායන් මගින් මේ කාමයන්ගෙන් මගහැර සිටින්න ක්‍රමයක් හදන එක. එකක් තමයි ආහාර නොගෙන සිරුර දුර්වල කර ගැනීම. එකක් තමයි ඊට අදාළ අරමුණු වල නොගැටී සිටින්න කල්පනා කිරීම. ඒ සඳහා උන් යොදාගත්තේ තවත් අරමුණක් සිතට අරගෙන ඒ නිරන්තරයෙන් සජ්ජායනා කිරීම මෙනෙහි කිරීම. ඒකට ඉතින් අපේ පුතේ 40ක් කියලා දුන්නාට 40ක් නෙමෙයි 100ක් විතර තියෙන්න පුළුවන්. තව අනිත් ආගම්වල කොච්චර තියෙනවද දන්නේ නැහැ. අරමුණ යනු පංචද්වාරයට ගැටෙනකොට ස්වභාවයෙන් එන දෙයක්. අරමුණ යනු පස්දොර වැසුනහම අනෝද්වාරයෙන් එන දෙයක්. ඒක නවත්තන්න කාටවත් බැහැ ජීවත් වෙන තුරු. සිතුවිලි නැතුව ඉන්න ඕන එහෙම කියලා කිව්වට සිතුවිලි නැතුව ජීවත් වෙන්න බෑ කාටවත්. සිතුවිලි නැතුව නෙමෙයි ඉන්න ඕන, සිතුවිලි මම නැතුව ඉන්න ඕන. සිතුවිලි වල මම නැතුව ඉන්න ඕන. තේරුම් ගන්න ඕන කාරණාව. ඔවුන් කලේ මේ ස්වාභාවික සිතුවිලි වෙනුවට බලෙන් ගත්ත සිතුවිල්ලක් මත රැඳී සිටින්න උත්සාහ කළා. නමුත් ඔවුන්ටත් අර රූප ශබ්ද ගන්ධ රස කියන සැපත විඳිමින් ඒවා මම කොට ගත්ත මුලාවෙන් මිදී නොවේ මේ ඊළඟ පියවර තැබුවේ. මෙතන දැඩිසේ මේ අරමුණු වලට එන්ට නොදී මට්ටු කරන්ට යාමේදී තමයි අර කාම ලෝකයට අදාළ අරමුණු සම්බන්ධයෙන් තියෙන ඇලීම් ටික යට වී යන්නේ. ඔබට කියනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා නීවරණ. නීවරණ තිබෙන විට නිවීම වැසී පවතිනවා. නීවරණ යට වූ විට නිවුණ වගේ දැනෙනවා. යට වූ විට මතක තියාගන්න. එතකොට අත්ත කිල මතානු යෝග කියන වචනේ පෙන්වන්නේ තමා වෙහෙසටපත් කරන. කරමින් නැවත නැවත එය සොයන එක. අනුයෝග කියන්නේත් ඒකමයි. කළමත කියන වචනේ ගත්තාම තමා තවන කියන එක. තමා තවන කියන එක ඇඳ උඩ ඉඳගෙන ශරීර දුක් දෙන එක හරි නොකා නොබීන එක හරි වශයෙන් ගන්න එපා. තමා යනු සිතට එන අරමුණට නමක් බුදු සමයේ. එතකොට අරමුණට එන්ට නොදී වෙනත් අරමුණකින් වසා දැමීම තමයි මෙතන තමා තමන තවනවා කියන්නේ. තමා තැව්වාට තමා ඔහු පිටපස ලුහු බැඳිනවා. අර රූපේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ මම කොට ගත්ත පුරුද්ද අතහැරුණාට ඊළඟට තමන්ට ලැබෙන සිතේ සමාධිය හෝ තවත් ටිකක් එහාට ගියාම ලැබෙනවා නම් දිවසක් හෝ දිවකණක් හෝ පරචිත්ත විඥානණයක් හෝ තවත් ඒ වගේ පැත්තක් එය ඔහු අල්ලා ගන්නවා. ඒට ඔහුට ඒ මම බවටපත් වෙනවා. තවත් ටිකක් එහාට ගියාපුවම ඒ කාම අරමුණු යටවන විට තමයි ඔවුන්ට සිත ඇතුළත පවතින ආව කිසියම් සහන සෝයක් ලැබෙන්නේ. දැහන් කියලා කියනවා, ලෞකික ධානා කියලා කියනවා. අන්න මේ කාම අරමුණු වලින් මගහැර ගොස් සිතට දැඩිසේ වෙහෙස දීමෙන් අරමුණෙන්ට නොදීමේ උත්සාහයේ වශයෙන් මායාවට වෙනස් සුන්දර ලෝකයක් මවා දෙනවා. මේ අරමුණු යටු කිරීමෙන් ලැබෙනා වූ මේ පැත්ත පිළිබඳව මා විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙමයි. ගංගාවක ජලාශයක් ජලයේ පහළට ගලාගෙන එනවා. ඒක ස්වභාවයෙන්ම පහළට ගලන දෙයක්. ඔබ ගඟ හරහාට බැන්දොත් බැම්මක්. බැම්ම දුර්වල නම් දුර්වලුණු තැනින් බැම්ම කැඩී යනවා. බැම්ම ශක්තිමත් නම් බැම්ම මට්ටමටම පිරෙනවා ජලය. ඇයි? මුලින් ජලය ගලා එන නිසා උල්පතේ. ඊළඟට විකල්පයක් හොයාගෙන ජලය පහත් තැලින් යයි ගලා ජලයේ කියන ආකාරයට බැම්මට වඩා පහත් තැනකින් පිටාර ගලනවානේ. පොල්ගලනේ හැරෝ මහවැලි ව්‍යාපාරයේ මේ නියාමයේ තමයි ප්‍රාප්තවෙන්නට ගත්තේ. ඒ ජලයේ ස්වභාවය. අපි භාරස් කරාට පහලට ගලන්න එන දේවල් පහලට ගලන්න දෙන්නේ නැත්නම් වෙන පැත්තකට ගලනවා. රජරට ප්‍රදේශයේ නැත්නම් ගොවිබිම්වල මාදුර දැක තිබෙන දෙයක් තමයි තරුණ කාලේ. ගොවින්ට ගොවිතැන් කරන්න හතුරුකම් කරන පැලෑටියක් තියෙනවා. හිලුක් කියලා. ප්‍රදේශයක් පුරා වැවෙනවා. කිසිම දෙයක් ආය හදන්න බැහැ. හිඩෝර කාලේට මැරුණා වගේ තියෙනවා. නමුත් අපොලෝ යටාලා තියෙනවා. ඇතැම් ගොවිහු පුරුස්සා දමනවා. රොඩු වෙතෙන් එකතු කොට. ඇතැම් ගොවිහු හිටුඩින් පිදුර දමනවා. මේ දෙකම ඔබට තේරෙනවද මර්ධනය කියලා? පොළොවේ යට තියෙන රාලයට මේන් හානියක් සිදුවන්නේ නැහැ. පුලුස්සා දැමුවත් උඩින් රොඩු දැම්මත් එතනින් මතුවෙන්න ඉඩ නැහැ ඒකට. අන්න ඒ වගේ තමයි නොදන්න පුද්ගලයා කාමයන් මර්ධනය කරපුවාම සිදුවෙන දේ. කාමයන් අරමුණු වෙන්න නොදන්නේ නම් ඒ උත්සාහ කරනු ලබනවා මාදුට දෙයක්. ඒක හොඳටම පිදුරු ප්‍රදේශයේ ඉක්මවා ගොස් වෙන තැනකින් මතුවෙනවා. පිච්චුණු ප්‍රදේශයේ නැතුව ඉතිහායින් මතුවෙනවා. ඇයි අර මුල උවදුරු නැති නිසා නේද? ඒ නිසා අනවබෝධයෙන් යන අයගේ තණ්හානුසය මුල උවදුරු නැති බැවින් ඒ නිසා තමයි ඔවුන්ට මේ කාම වෙනුවට රූප භවය සහ ඒකත් එපා කිව්වහම ඒකයි පුන ඒකත් ඇත්ත නොවේ කිව්වම අරූප භවය දක්වා බුදුන් වහන්සේ පහළ වෙන විට හැම වෙලේ තිබුණේ. ඔය 31 තලේ හැම නෙමෙයි තවත් බුදුන් වහන්සේ පහළ වුණා නම් ඔයිටත් එහා තව ටිකක් දේවල් හැම වෙලේ ඉඳ තිබුණා. හයි එකක් නොවන බව දැනගත්තාම ඊට එහා තව එකකට අහුවෙනවා. එනිසා මේ ඕරම් භාගීය සංයෝජන කියන පහ අදාළ වෙන්නේ කාම ලෝකයේ අරමුණු වලට නෙවෙයි. අනවබෝධයෙන් කාම ලෝකයෙන් මගහැර ගොස් මේ ක්ලේශයන් නැසන වයින්ට යටපත් කරන්නට වෙන මොනවා හරි උපක්‍රමයන් දැරීමේ ප්‍රතිඵලයේ වශයෙන් තමයි අර තියෙන තැන මර්ධනය කළාම වෙන තැනකින් පැලෑටිය මතුවන්නාසේ මේ කාමයන් මර්ධනය කළ විට ඊට වඩා ලස්සන තැනකින් රූපී කියලා ආවිය. රූප ඥාන. දැන් ඉතින් මෙතන තේරුම් ගන්න ඕන කාරණේ රූපී ධානය සුන්දරයි කාම අරමුණට වඩා. පලා ගොස් තිබෙන්නේ කාමයේ. එතන ඉන්න පුළුවන්. තිරහෙනවා වුණාට ඉන්න පුළුවන් බොහෝ කල. ඒ නිසා එය මම බවට පත් කර ගන්නවා නොදන්න කෙනා. මොකද මේ වස්තුත පු탁ජනයා තමන්ට ලැබෙන ඕනෑම දෙයකින් මම හදා ගන්න කෙනෙක් නේ. එවිට රූප රාග කියනවා. එවිට ඒක මම වෙන එකට තමයි මාන කියන්නේ. එහි අර සම්මා සමාධිය නැති එකට තමයි උද්දච්ච කියන්නේ. එහි මුලාවක් තියෙන එකට තමයි විද්‍යා කියන්නේ. එහි චතුස්සත්ත්වයට නැගී නැහැ. ඒ ආයතනයක්. එතකොට මේ රූපී ධානය සම්බන්ධයෙන් ගත් කල රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව නැමැති සංයෝජන හතර එතනට පිහිටනවා. දැන් මේ තලයේ ගත්තම රූපී ධානය ඔහුට මම වෙනවා, ඔහුට නිවන වෙනවා, ඔහුට සැප වෙනවා. කොහොමද මේක ලබා ගත්තේ? දුක දුකට හේතුව දුක නැති වූ තැන මාර්ගය තේරුම් අරගෙනද? සියලු සංස්කාරයන් අනි දුක්ඛනාත්මය තේරුම් අරගෙනද? නැහැ. ඒවා තේරුම් නොගත්තෝ යන මඟ තමයි මේ. අත්තකල මතානු යෝගය. තමා වෙහෙසට පත් කරන තමාට වද දෙන යෝගය. දැන් මේ ඔස්සේ යන විට තවදුරටත් ඔහුගේ කල්පනාවේදී මෙයත් ඔවුසෙහු නිවන නොවන බව තේරෙනවා. තේරුම් ගත නැති පුද්ගලයා අය නිවන වශයෙන් සලකන්නේ. මේ ආයතන සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙන ලස්සනම වචනේ තමයි රූපී ධාන අරූපී සම්බන්ධයෙන්. මහා තිත්ත ආයතන සූත්‍ර. තිත්ත ආයතන. තෘත්‍ය ආයතනයකට අරගෙන. අතක තියාගන්න. ඒ කියන්නේ ඒකට හදාගත්ත නිවනක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් ඒවත් තිරෙහෙනවා. ඒවා වෙනත් මඟකින්ස් ලබා ගන්න පුළුවනි. ඒවායේ මම ඉන්නවා. ඒවායේ තමා ගොදුරු කරගන්න සැඟවුණු රාක්ෂයා ඉන්නවා. රාක්ෂයාගෙන් ගැලවී නැහැ. තවත් දෙකින් පවතිනවා නම් කියනවා නම් දැන් එතන රූපී ධානය තුලත් පංච උපාදානස්කන්ධය. සංකීත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. ඒ පංච උපාදානස්කන්ධේ බව ඔහු දන්නේ නැහැ. මේ යුගයේ තිබුණේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමයේ බුදුරෙක් ලෝ පහළ වෙනවායි කියලා තිබුණා වූ මතයක් මුල් කොටගෙන ඒ බුදු බවට පත්වීම සඳහා තරඟ කළා වූ පිරිස අතරේ බුද්ධ කෝලහලය කියලා කියන්නේ. ඔවුනුත් මේ ධර්මයේ නැතුව මේ මඟ ගොස් යම් යම් දේවල් උපදවාගෙන හිටියා. තවත් ටිකක් එහාට යන්න ඕන. ඒ තීර්ථ ආයතනේ නැත්තම් ඒ තෘප්තිය සදාකාලික සොය නොවන බව තේරුණු ගායට තවත් ටිකක් එහාට ආයතනයක් හදාගත්තා. එතකොට තමයි අපි ඒවට කියන්නේ අරූප භවය කියලා. මහත්ගත සිත් කියලා කතා කරන ලබනවා. දැන් එතනදී එවන්දු දෙයක් ලබා ගත්ත කෙනාට මම වෙන්නේ රූපයේ ශබ්දයේ ගන්ධ රසයේ හෝ රූප රාගයක් නෙමෙයි. අරූපී ධානය. අරූපී ධානයකම හැටපෙන රූපයක් නැහැ කියලා ගන්න යන්න එපා. ඒක අර ශුන්්‍යත කියලා කතා කරන්නේ. ආකාසානං ඡායතන විඥානං ඡායතන අකිඤ්චං ඥායතන නේව සංඥානා සංඥායතන. ආකාශය අනන්තයි. මේ විඥානයේ විඥානයයි මේ සියල්ල අනන්තයි. කිසිවක් නැහැ. නේව සංඥා නැහැ කියලා එකකුත් නැහැ. අන්න ඒකටයි ශුන්්‍ය කියලා කියන්නේ. නැතු නැවත උපදින්නේ නැහැ කියන එක නෙවෙයි. ඇතැම් කල්පනා කරනවා ආසෝච්‍ය දෘෂ්ටිය කියලා කියන්නේ නැවත උපතක් නැහැ මරුණාම කියලා හිතනවාට කියලා. නැහැ. මේ මෙතන නේව සංඥා නා සංඥා ආකින්ච කිසිවක් නැහැ. නැහැ කීවට ආයතනයක්. ආයතනයක් කියන එකේ තේරුම තැවු තමා එතන ඉන්නවා. ඒකනේ ප්‍රාර්ථ කියලා මතාන යෝගය කියන්නේ. තමා තවල තමා සැඟවිලා. තමා සැඟවී සිටින බව තමාම දන්නේ නැහැ. මේ නිසා මේ තමා සොයා නොගත්තා වූ සසර ගමන් මඟක පුංචි ළමයාට හම්බ වෙන රූපාරම්මණය පටන් අරූපී ධාන ලාභියාට ලැබෙන අරූපී ධානිය දක්වාම ඕනෑම ලොකු කුඩා දෙයකින් තමා ලබා ගන්නවා. තමා බවට පත් වෙනවා. අහංකාර වෙනවා. සසර බැඳෙනවා. මා මේ කතාව කිව්වේ මේ සමාජය තාමත් විශ්වාස කරනවා උගන්වනු ලබනවා මේ සසර ගමනේදී සංයෝජන 10ම කඩාගෙන සසර ගමන නිමාවෙන්න ඕනේ කියලා. ඔබට දැන් තේරෙනවද ඔබ කාමාරමුණු වල බැඳී සිටියොත් ඔබට මුල් සංයෝජන පහති වෙන්නේ. ඔබ සත්‍ය වටහා ගන්න නැතුව මේ මගහැර ගියොත් තමයි ඔබට අග සංයෝජන පහෙන් හතරකට අහුවෙන්න වෙන්නේ. පහකටත් නෙවෙයි. දැන් සමාජයේ තියෙන මතය මුල් පහ කඩනකොට අනාගාමි, ඉතුරු පහ කඩනකොට රහත් කියන එක හරිද? තේරුම් ගන්න. ඉතුරු පහ කඩන්ට එකට බැඳෙන්න ඕන. බැඳෙන්න නම් කෙලෙස් යටපත් කොට රූපී ධාන උපදව ගන්න ඕන, නැත්නම් අරූප ධාන උපදව ගන්න ඕන. කාමසුකල්ලිකාන යෝගී ජීවිතයක් ගත කරන, ගෘහස්ත ජීවිත ගත කරන කිසිවෙකුටත් මේ රූපී ධාන අරූපී ධාන නිවෙස්වල සිටන්න උපදව ගන්න බෑ. තියා අද මේ පවතින රටාව තුළ නිවෙස්වලින් වෙන් වෙච්ච ආරණ්‍ය ප්‍රතිපදාවල පුතුල පවා එක කරන්න බැරි වෙලා තිබෙනවා. එදා ඉන්දියානු සමාජය එහෙම කළාට. දැන් තේරුම් ගන්න ඕනේ මේකයි. සංයෝජන 10කට 10ක් කඩන්ට 10කට බැඳෙන්න ඕන. හොඳයි අපි කම්සෝ විඳින්න කියලා මුල් පහට බැඳුනායි කියමු. අපිට රූපී අරූපී ධාන පිළිබඳ කිසිදු අවබෝධයක් නැත්නම් අපි පැත්තට ගොහින් නැත්නම් අපි කොහොමද ඒවට බැඳෙන්නේ? එනිසා බැඳිලා කඩන්න කියලා කියන එකේ තේරුමක් තිබෙනවද? හොඳයි ඔබට මා මින්තර පැහැදිලි කරපු ධර්ම දේශනාවල මේ ඕරම් භාගයේ සංයෝජන පහ කඩාගෙන අනාගාමී වූවෝ පංචසුද්ධාවල උපත ලබා ඉන්නේ නිමි යනවායි කියලා සඳහන් කරනවා වුණාම ඒ නිමි යනවා කියන්නේ රහත් වෙනවා නැත්නම් සම්පූර්ණ සත්‍යත්වයටපත් වෙනවා. එතනදී ඊතුරු සංයෝජන පහ කඩනවායි කියලා අපිම දේශනා කරලා තියනවාද? නෑ, ඔවුන්ට කඩන්න පහක් නෑ. ඒක ඔවුන්ට කඩන්න පහක් නෑ කියන එකේ තේරුම පහකින් ඔවුන් ගමන නිමා කළා කියන එකනේ. දැන් ඔබට වැටහෙනවද මාමේ අන්ත දෙක අරන් විග්‍රහ කළේ ඇයි කියලා? මේ අන්ත දෙක තමයි සංයෝජන පහට පහට බැඳෙන්නේ. කෙනෙක් ගමන් කරන්නේ මේ අන්ත දෙකෙන් එකක, දෙකේම යන්නේ නැහැ. ඒ දෙකම ඊළඟට උන්වහන්සේ වදාරන්නේ අතෙන්දී හීනෝ ගම්මෝ පුතුත් ජනකෝ අනරිවණස් සංහිතෝ, මෙතෙන්දී පැහැදිලි කරනවා අනරිවණස් සංහිතෝ. මේකත් අනාර්යයි. සසරේ සැඳෙන බැවින් අනර්ථ සහිතයි. ඇයි මේ? මේ දෙගොල්ලම මොනවද හොයන ගියේ? බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙක් නිර්දේශ කළ ධර්මයේ සරණින් නොවේ උම් කංසෝ හැයාගේ උන්ට පෙනෙන නුවණින්. බුදු පියාණන් වහන්සේ නිර්දේශ කළ අවති ලක්ෂණේ සරණින් නෙමෙයි අත්කල මතාන යෝගින් විමුක්තිය සොයාගේ ඔවුන උන්ට පේන ආකාරයෙන්. ඔබට පෙනෙනවාද දෙගොත් දෙපිරිස්සම සසරේ අතරමං වූව බව? මේක එදා යුගයට පමණක් අදාළ කරලා එතනින් නතර කරන්න කල්පනා කරන්න එපා. අදටත් පෘථග්ජන කියලා කතා කරන සමාජයේ සියලු දෙනා පෘථග්ජන නම්. පංචස්කන්ධයේ ආත්ම කොට ගත්ත බව වටහාගෙන නැත්නම්, සක්කාය දිට්ඨිය වටහාගෙන නැත්නම් ඔවුන් කොතරම් යහපත් ජීවිත ගත කරන අය වුණත්, අයහපත් ජීවිත ගත කරන අය වුණත් ඔවුන් කාම ලෝකයේ ඒ ඉන්ද්‍රිය ගෝචර අරමුණෙහි නිවන් තිබෙනවා. ඒ තමයි මට ලබන්න තිබෙන පරම සුවය කියලා හිතාගෙන ඒ පසුපස ලුහුබඳින්නා වූ කාමසුකල්ලි කාණ යෝගී. ඒ අතර දානෙ තියෙන්න පුළුවන්, සීලය තියෙන්න පුළුවන්, තව යහපත් ගුණ ධර්මත් තියෙන්න පුළුවන්. නමුත් ඔය සියල්ල තුළින් ඔහු ආපහු මට මේවා දුන්නහම ආයෙත් හම්බ වෙනවා කියලා තවදුරටත් ඒ සපත ලබන්න කල්පනා කරන අයරුණහමෙහි පවතින හිස්සසාර බව ආරි සත්‍යට අනුව වටහා ගන්නට ඉන්න ඕන ලැබෙන්නේ නැහැ. හොඳයි, ඒ කාමසුකල්ලිකාන යෝගයේ අතහැර යම් යම් ප්‍රතිපදානුගමනය කරමින් අරමුණු වැළැක්වීම තුළින්, අරමුණු වෙන්ට නොදීම තුළින්, අරමුණට ගැටෙන කාරණා ඉවත්වීම තුළින් අදත් ඔය ආරි සත්‍ය නැත්තම් තිලක්ෂණේ නැත්තම් පංචස්කන්ධය අනාත්මේ භාවිතා නොකර භාවනා කරන්න ඕනේ නැද්ද? නෝ. කමී නිවසකට වඩා සමහර විට සෙනසුන්ලා ඉන්නවා. ඔවුන්ට කියලා දෙන්න කෙනෙක් නැහැ ඔවුන් අත්කල මතාන යෝගින් කියලා. ඇයි? ඔවුන් ධර්මය අරගෙනද ගිහින් තියෙන්නේ? නැහැ. ඔවුනුත් ආපහු අහුවෙන්නේ අර ඊතරම් දුරවත් ගිය බවට පේනන ලකුණු නැහැ මේ සමාජයේ. අහුවෙනවා නම් අහුවෙන්නේ උද්දම් භාගයේ සංවේදන පහට නැත්තම් ඒවා මම කොට ඒවා නිවන කොටගෙන තවත් කෙනෙකුට කඩන්න බැරි තරමට මේ දෘෂ්ටි වලට අහුවෙනවා. මේ මායя කියන සංකල්පය කෙනෙක් නෙවෙයිනේ. පංච පාදානස්කන්ධය. කාමයන් හිදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කාම පංච පාදානස්කන්ධය. රූපී ධානයන් හිදී රූපී අරමුණ පංච පාදානස්කන්ධය. අරූපී ධානයන් හිදී අරූපී අරමුණ පංච පාදානස්කන්ධය. එනිසා මේ භවය සසර මේ 31 තලය කියන එක මායයට අයිති භූමියක්. මේන් මෙදෙන්ට උත්සාහ කළ අය මුලා කළා වූ දෙයක් තමයි රූපී අරූපී ධාන කියන්නේ. ඔබට ඕකේ පානම් මේක හොඳයි කියලා ලස්සන එකක් මවා දෙනවා. දැන් දරුවෙක් කරදර කරනවා නම් සමහර වෙලේ දරුවාට බයිසිකලයක් එපයි කියලා මෝටර් බයිකයක් කරන් දීලා නවත්තන්න පුළුවන්. සෙල්ලම් කාර් එකක් එපයි කියලා වෙන ඊට වඩා හොඳ වාහනයක් කරදර ටික අදාසර නවත්තන්න පුළුවන්. අන්න ඒ වගේ මායя ඔබව රවටා මේ සසරේ නැවතීමක් තමයි මේ කාම රූප අරූප භව තුන තුල සිදුවන්නේ. දැන් මේ අන්ත දෙකේ ගිහින් ගැලවෙන්න බැරි බව තේරුම් කර දීම නෙවෙයිද බුදුරජාණන් වහන්සේ මේ දෙකෙන් පැහැදිලි කරන්නේ? හීනෝ ගම්ම බුදුජනකෝ අනරිවණ සංගීතෝ අනරිවණ සංගීතෝ. අන්න උබෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අවිසම්බුද්ධා. මේ අන්ත දෙකට නොඑළඹ අන්ත දෙකට නොඇබල වෙන්නේ කොහොමද දන්නේ නැතිව? අන්න බුදුරජාණන් වහන්සේ ස්මතු වෙනවා. උන්වහන්සේ සඳහා ධර්මයක් නිර්දේශ කරන ලබනවා. ඒ ධර්මයේ සරණින් තමයි මේ අන්ත දෙකේ මුලාවෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් තියෙන. තමා කොයි අන්තයේද ඉන්නේ අන්තයෙන් ගැලවෙන්න. කාමයන් ගින්න අන්තේ නම් කාමරාග ව්‍යාපාද තුනී කරන්ට ලක්ෂණේ භාවිතා කරන්න ඕන. රූපී ධානයේ නම් ඉන්නේ රූපී ධානයෙන් මිදෙන්නට ලක්ෂණේ භාවිතා කරන්න ඕන. ඔය සංයුත්තනිකායේ තියෙන සූත්‍රවල සඳහන් කරනවා රූපී ධානලාභියා විදර්ශනාවට ලක්කල යුත්තේ රූපී ධානයයි. හේතුව රූපී ධානයේ මම කොටයි ඉන්නේ. මේ නිසා තමා යම් තැනකට හසු වී සිටින්නේ නම් ඒ කාම ලෝකයේ ඉන්නකොට ඒකට සක්කාය දිට්ඨි කියනවා. අරමුණු යට කරන ලෝකෙට ගියාම ඒ සක්කාය දිට්ඨිය වෙනුවට තමයි රූප රාග නැත්තම් අරූප රාග කියන්නේ. ඒකෙත් තියෙන්නේ මම කියන සංකල්පය. දැන් මේ අරමුණු රසයේ විඳින කාම ලෝකයේ සහ අරමුණු රසයෙන් මග අර හදාගත්ත ධානයක ඉන්න රූපී අරූපී ලෝකේ ඒ අරමුණ හෝ ඒ රූපී ධානය තුල තියෙන සංකල්පය කුමක්ද ඔබ දන්නවද? නিত্য සුඛාත්ම. නিত্য සුඛාත්ම යන බුදුරජාණන් වහන්සේ නිර්දේශ කළා වූ ඉගැන්වීමක්ද? කාම ලෝකයේ නිර්මාණය වෙන නিত্য සුඛාත්ම සංකල්පය මත රූපී අරූපී ලෝක නිර්මාණය වෙන නিত্য සුඛාත්ම සංකල්පය මත බුදුන් රජ බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය කුමක්ද? අන්න එතකොට කාම ලෝකයේ අදාළ පැතිවලට උන්වහන්සේ වදාරනවා පුණ්‍යාභිසංකාර අපුණ්‍යාභිසංකාර කියලා. රූපී අරූපී ධානවලට අදාළ පැත්තට වදාරනවා අනිත්‍යාභිසංකාර කියලා. එහෙම වදාරලා උන්වහන්සේ වදාරනවා සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා. ඔය තමන්ගේ හිතේ මම වගේ සංකල්පෙන් ගන්නා වූ අපුණ්‍යාභිසංකාරය හෝ පුණ්‍යාභිසංකාරය හෝ රූපී අරූපී ධානලාභින් ගන්නා වූ අනිත්‍යාභිසංකාරය හෝ ඔබ නিত্য සුඛාත්ම වශයෙන් නරන් තියෙන නිසා ඔබ සසරේ රැඳෙනවා. ඔබට බුදු සරණ නැහැ, ඔබට දහම් සරණ නැහැ. අනන්ත දෙකේ ස්වභාවය. එනිසා මේන් මේ මොනාන්තයකට අසුනත් කින් මෙදීම සඳහා උන්වහන්සේ නිර්දේශ කළා වූ දෙය තමයි. ඔබ මේ සසර ගමන යන්නේ මේවා නিত্য සුඛාත්ම සංකල්පෙන් අරගෙන එහි සපතක් තියනවා කියන මහා තිත්තායතන නැත්තම් චුල්ල තිත්තායතන හදාගෙන මහා තිත්තායතන කියනවා රූපී අරූපී ධානවලට චුල්ල තිත්තායතන කියලා වචනයක් නැති වුණාට මා කියනවා රූපේ ශබ්දේ ගන්ධ රස ස්පර්ශ තමයි ඔබට තෘප්තිය ලබා දෙන ආයතන. තෘප්තිය අනෝබසිතන මට්ටමට වඩා එහා ගිය දෙයක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී දවසේ ඉඳලා සිරුර හැර දමන දවස දක්වාම හිටියා වූ තැනට තමයි තෘප්තිය කියන්නේ. ඒ තෘප්තිය උදුරා ගන්න කෙනෙක් නැහැ. ඒ තෘප්තිය නැති වෙන්න දෙයක්වත් නැහැ. නැති වෙන කෙනෙකුත් නැහැ. සීමාවකුත් නැහැ. මේ තෘප්තිය තමයි ඔබ කාමයේ හොයාගෙන ගිහින් හොයන්නේත්. රූපී අරූපී ධානෝස්සේ ගිහින් හොයන්නේත් ඒක. පමණක් නෙවෙයි මත්පැන් බොන පුද්ගලයා මත්පැන් දීලා හොයන්නේත් ඕක. අද හවසට හම් වෙනවා, හෙට හවසට ආයෙ හොයන්න වෙනවා. ජීවිත කාලෙම හොයන්න ගිහිල්ලා අකාලෙම ඇරලා යනවා. අන්න ඇත්ත එහෙමයි. නැවත නැවත නැවත හොයන්න යනවා. ජීවිතේ ඉවරයි. ඉන්ද්‍රිය දොරල වෙනකොට ලබා ගන්නට බැරි වුණා. කවමදාකවත් ලබා ගන්න බැරි එකක් පස්සේ ඔබ යනවා කියන එක තේරුම් ගත්තම ඊට වඩා ලොකු සුවයක්. මේක අතහැරපුවම මේකේ මුලාව අතහැරපුවම ඔබට ලබන්න පුළුවන් බව තේරෙන්නේ නැද්ද? ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය කුමක්ද? ඔබ ඇතම් හිතන අර දිනම් ඒකට විවිධ දේවල් තියෙන්න පුළුවන්. නමුත් අප තේරුම් ගත් පරිදි නම් ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි ભેදයක් ඒත නැහැ. ඒ සම්මත සමාජයේ තමයි ස්ත්‍රී පුරුෂ තියෙන්නේ. ගෘහස්ත සමාජයේ මව්පිය සහෝදර සහෝදරයන් වශයෙන්. පැවිදි සමාජයේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය වශයෙන්. එහෙම සම්මුතියක් පවතිනවා. ඒ සම්මුතියට අදාළ නීතිවල ඉන්නත් ඕනේ. නමුත් මේ සියලු දෙනාටම පව් කරද්දි පින් කරද්දි දානෙ දෙද්දි රූපී ධාන වඩද්දි අරූපී ධාන වඩද්දි උපදින දෙයට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් කියලා. ඒක අල්ලගත්තොත් ඒ ඕනෑම එකකදී ඒක මම මගේ ආත්ම නැත්තම් නিত্য සුඛාත්ම සංකල්පය වෙනවා. එහෙනම් ඔබ ජායිනෝ මාර බන්ධනා නෙවෙයි. මාර බන්ධනෙන් මිදලා නැහැ. මාර බන්ධනයේ තුල තමයි මේ සැරිසැරීම කරන්නේ. අන්න ඔබට බුදු පියාණන් වහන්සේ නිර්දේශ කරනවා නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්තහම තමයි සිත තුළ සංහානසය ඉතුරු වෙන්නේ. ඒ තියෙනකන හොයන්න බැරි වුණාට නැවත උපදින්නේ තියෙන නිසා. දැන් ඔබට එන දේවල් වලට ඔබට පුළුවන් නම් ඒ සංකල්පෙන් පරිබාහිරව බලන්න ඔබ ආපහු හැරෙන කෙනෙක් වෙනවා. පටිසෝත ගාමී අනුයයි. දැන් එසේ බලන්න පටන් ගත්තාම සසර නැවත උපදින්න එක රැස්කලා වූ දුක් රැස එකින් එක නිමා වෙන්න පටන් ගන්නවා. ඒ අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බැලීමේ සරණින් තේරුම් ගන්න මේ කාරණාව. ඒ සරණින් බලන්න පටන් ගත්තාම යම් කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා කියන එක අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බැලීමේ හේතු 115 බහිනවා. බින්දුවටම වැටෙනවා. එවිට තේරෙවි ඔබ හොයාගිය දේ එතන තියෙනව නේද? ඔබ වැරදි පාරකින් හොයාගෙන නිසා නැවත නැවත නැති වෙන නිසා හොයන්න ගොස් වෙහෙස වුණා පමණයි නේද කියලා. එනිසා මේ දේශනාවදී අප පැහැදිලි කරන්න කල්පනා කළේ මේ වචන දෙක අත්තකලමතාන යෝග කාමසුඛල්ලිකාන යෝග කියන වචන දෙක තියෙන්නේ නිකං කීකේ නෙමෙයි. මේ සංයෝජන පහට පහට දෙපැත්ත බැඳෙන හැටි. එහි තේරුම් ගන්න මුල පහ කැඩූ කෙනෙක් අග පහට බැඳෙන්න හේතුවක් නැහැ. අවබෝධයෙන්ම මුල පහ කඩන්නේ මුල පහ යටකල කෙනෙක් නැත්තම් අග පහට අහු වෙනවා. ඒකයි අත්තකලමතාන යෝගය කියන්නේ. මුල පහේ අවබෝධයක් නැතුව ගියාපහම ඒ මුල පහේ තියෙන මුලාව අග පහට මාරු වෙනවා. එනිසා ඔබට දැන්වත් පුළුවන්ද ඔබ පොතෙන් පතෙන් හෝ කාගෙන් හෝ ඉගෙනගත්ත මේ දස සංයෝජනම කඩාගෙන සසර දුකින් මිදෙන්න තියෙන සංකල්පනාව අයින් කරලා දාලා ඔබ වෙනදලා තියෙන සංයෝජන තේරුම් අරගෙන කඩාගත්තාම ගමන හිවර වෙනවායි කියලා තේරුම් ගන්න. අලුතෙන් සංයෝජන වලට බැඳෙන්න හැදෙන්න ඕන නෑ කියලා තේරුම් ගන්න පුළුවන්ද? අන්නේසේ කර ගැනීම සඳහා කරුණ වටහා ගැනීමේ වටහා දීමේ අදහසින් යුක්තව තමයි මා මේ කාරණේ පැහැදිලි කළේ. ඒ තේරුම් අරගෙන ඔබ ඉන්නේ කොතනද බැඳලා ඉන්නේ ඒව ඇතිවෙන්න අවහිස්සසාර බව අනිත් දුකානාත්ම ලක්ෂණය තුල පරිහරණය කරමින් ඔබේ සැනසීම ළඟා කරගන්න. එසේ කර ගැනීමට මෙම ධර්මානුශාසනාව ද උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද VIP ගුවන් විදුලියේ ධර්මදේශනාව පවත්වන පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ මේ විදිහට ගුවන් විදුලියෙන් ධර්මදේශනා පවත්වනවා වගේම අපේ අසනනුත් එකතු කරගෙන දහම් හමු පවත්වන්නටත් කටයුතු කරනවා. අවසරයි අපි දැනගන්නට කැමති ස්වාමින් වහන්සේගෙන් ඊළඟ දහම් හමු පැවැත්වෙන්නේ කවදාද, කොතැනදීද, කීයටද කියලා. සරණගුණ මහත්මයා, මේ මාසය තුල දහම් හමු දෙකක් අපි සංවිධානය කරගෙන තිබෙනවා. පළවෙනි දහම් හමුව නොවැම්බර් මාස 22 සෙනසුරාදා උදේ 8:30 සිට හවස 3:30 දක්වා නාවල කොස්වත්ත ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරස්ථානයේදී පවත්වන්නට උන්වහන්සේගේ අනුශාසනා ඇතුව ආරාධනා ඇතුව සංවිධානය වෙලා පවතිනවා. නාවල කොස්වත්ත ශ්‍රී සිද්ධාර්ථාරාමයේ හවස 3:30 දක්වා උදේ 8:30ට පටන් අරගෙන 22 සෙනසුරාදා ඊළඟ 29 සෙනසුරාදා අසන්නන්ගේ වනිදි අසන්නන්ගේම ඉල්ලීම පරිදි කෑගල්ල බෙලිගල විජේසුන්දරාරාම රජමහා විහාරස්ථාන ධර්මශාලාවේදී උන්වහන්සේගේ අවසරය ඇතුව විහාරාධිපති අතිපූජ්‍ය ධම්මල ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව ඒ ධර්මශාලාවේදී 29 සෙනසුරාදා උදෑසන 8:30 සිට හවස 3:30 දක්වා දෙවන දහම් හමුව පවත්වන්නට කටයුතු සංවිධානය කරගෙන තිබෙනවා. නොවැම්බර් මාසේ 29 වෙනිදා සෙනසුරාදා බෙලිගල විජේසුන්දරාරාම රජමහා විහාරය නැත්නම් බෙලිගල රජමහා විහාරස්ථානයේදී 22 සෙනසුරාදා නාවල කොස්වත්ත ශ්‍රී සිද්ධාර්ථාරාමයේදී අපේ ධර්ම දේශනා ශ්‍රවණය කරන හිතවතුන්ට පින්නතුන්ට ඒ ධර්ම ශ්‍රවණය කරන්ට ඉඩකඩ සැලසීත වෙනවා. මේ සම්බන්ධ තියෙන කරුණු සාකච්ඡා කරන්නට සැකතැන් සැකහැර දැනගන්නට මෙහිදී ඉඩකඩ සැලසෙනවා නේද? ඔව්. මොකද උදෑසන අපි පැය දෙකමාර ධර්ම දේශනාවක් කරන්නේ 12:00න් පසුව ඒක සාකච්ඡා ස්වභාවයෙන් යනවා. අවශ්‍යයට නැත්නම් අවශ්‍ය ගැටලුවෙන් දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. ඇත්තම තවදුරටත් අපෙන් කරුණු බලාපොරොත්තු වෙනනම් අපි තවත් දේශනාවක්මයි කරන්නේ. නමුත් ගැටලුවෙන් තිබෙනවා නම් අදාළව සාකච්ඡා කරන්නට ඉඩකඩ තිබෙනවා. ඒ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ අද ධර්මදේශකයන් වහන්සේ පවත්වන දහම් හමු පිළිබඳවයි.